නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. මේ මොහොතේ අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල පවතින මෝහය. ඇයි මේ කාරණාව අපි විශේෂයෙන් අද සාකච්ඡා කරන්න කියලා ඇහුවොත්, අද ගොඩාක් ආර්ය ශ්‍රාවකයෝ මේ ලබාවු මිනිසත් භවයේ සසර දුකෙන් එතර වෙන්න ඕනේ කියන බලාපොරොත්තුෙන් ගුණධර්ම වඩන විශාල පිරිසක් මුලා වෙච්ච තැනක් මේක. අපි මේ මාර්ගය හරියට වඩනවයි කියලා වැරදි දේ නිවැරදි කියලා උපාදානය කරගෙන කිසිම මාර්ගඵලයක් නැතුව අවුරුදු ගණනාවක් අතරමං වෙච්ච තැනක් මේක. එනම් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ මෝහයක් පවතිනවාද කියලා කවදාවත් අපි හිතන්න නැතුව ඇති. මාතුලත් මේ වගේ මෝහයක් ඇති වෙලාද, නිර්මාණය වෙලාද, ඒ මෝහයම නඩත්තු කරනවාද කියන தত্ত্বය අපි නොදැනුවත්ව මේ වෙනකොට ජීවත් වෙනවා ඇති. මෙන්න මේකේන ප්‍රශ්නවලට උත්තරයක් වශයෙන් තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ පවතින මෝහය කියන කාරණාව අද විශේෂයෙන් අපි සාකච්ඡා කරන්නේ. ගොඩාක් දුරට අපි මේ දකින හැම කාරණාවක් තුළම අපි ඇත්තටම දකින්නේ දකින දෙයද, එහෙම නැත්නම් දැනෙන දෙයද කියන එකවත් අපි දන්නේ නැත්නම් අපි මොන කමටහනක්ද වඩලා තියෙන්නේ? අපි අවබෝධය මොනතරම් දුර්වල වෙලාද? එහෙනම් මේ ලෝකේ අපි දකින හැම දෙයක් තුළම අපි දකින්නේ දකින දෙය නෙමෙයි, අපට දැනෙන දෙය. ගොඩාක් කිරිදෝපු උපාසක මාත්‍ය ළඟට ඇවිල්ලා ඒ ගොපල්ලාගෙන් ආනවා මේ ගවය දිහා බලනකොට මොනවද පේන්නේ කියලා. එයා කියනවා කිරි ලීටර් 9ක් විතර ගරන්න පුළුවන් අපේ ආම්දුරණේ කියලා. ඇයි එයාට පේන්නේ කිරි බෝතල්? ඇයි එයාගේ දැනීමේ අනුව තමයි ඒ ගවය පේන්නේ? මස්කඩ මොදලාලි කෙනෙක් අඬ ගාලා උපාසක මාත්‍යා මේ ගවය දිහා බලනකොට මොනවද පේන්නේ? අනේ ආම්දුරණේ 130,000කට විතර විකුණන්න පුළුවන් නියම බර තියෙන හොඳ තරබාරු සතෙක්. දැන් එයාට කිරි බෝතල් පේන්නේ? එනම් මේ ලෝකේ මේ සෑම රූපයක් දිහා බලනකොටම අපට පේන්නේ රූපේ නෙමෙයි, අපේ දැනීම. මේක දන්නේ නැති හැමෝම ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ මෝහයක් වඩනවා. නොදැනුවත්ව මෝහයක් අපි තුළ වැඩෙනවා. ඒ උත්තමයෝ දන්නේ නැහැ තමන්ට වැරදිලා කියන එක. පාරේ වීදියේ යනකොට මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය අපි වඩන්නට ඕනේ සම්මාදිට්ඨිය නේද? කාන්තාව දකින්නකොට, කාන්තාව දකින්නකොටම අපට දැනෙනවා අනේ මේ කාන්තාව ලස්සනයි, හොඳ රන්වන් පාටට ඉන්නවා, අනේ මේ වගේ කෙනෙක් සාකාරිය වශයෙන් ලැබුණොත් කොහමදයි කියලා අපට සිතවිල්ල පාළ වෙනකොටම මේ පේන්නේ පේන දේ නෙමෙයි, මගේ රාගය කියන එක මට පේන්නේ නැත්නම්, ඒ සම්මා දිට්ඨිය අවබෝධය Tamanට නැත්නම්, මම දකින්නේ කාන්තාව නෙමෙයි මගේ රාගයයි මං දකින්නේ, මේ අවබෝධය නැත්නම් එයා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වරදවත් ගත්ත කෙනෙක්. එයා ආර්ය මාර්ගය තුල අනාර්ය වඩන කෙනෙක්. එයා තුල නිවැරදි දැක්ම නෙමෙයි තියෙන්නේ, වැරදි දැක්මක්. ඒ කියන්නේ සම්මා දිට්ඨිය වෙනකොට එයා වඩන්නේ මිත්‍යා දිට්ඨියක්. එහෙනම් මේ ලෝකේ සම්මා දිට්ඨිය කියලා කියන්නේ මෝහය විරහිත, එම නැත්නම් මෝහය රහිත සම්මා දිට්ඨිය කියලා කියන්නේ දකින්න හැම දේ තුලම තියෙන නිවැරදි දැක්ම අපි අඳුනගෙන දකින්නට ඕනේ. ගස්කොලන් දකින්නකොට පුටුමේස පේනවනම්, ඒකෙන් ගොඩනැගිලි පේනවනම්, ඒක තුළින් විවිධාකාර භාණ්ඩ නිර්මාණය වෙනවනම්, දැන් අපි දකින්නේ දකින දේ නෙමෙයි, ඒ තුළින් අපට දැනෙන දැනුමක් තමයි දකින්නේ. එහෙනම් මේ ලෝකේ හැමදාම මේ සම්මා දිට්ඨිය තුළින් අපට වැරදිච්ච තැන් අනන්ත අප්‍රමාණ තියෙනවා. සෑම ආර්ය ශ්‍රාවකෙක්ම රාත් වෙනකම්ම සම්මා දිට්ඨිය වඩන්න ඕනේ නේද? සම්මා සෝතය, සම්මා කම්මන්තය, සම්මා ජීවය, සම්මා වායාමය, සම්මා සතිය වඩන්නට ඕනේ නේද? ඒකට හේතුව තමයි අනාගාමී මාර්ගඵලලාභී උත්තමයා තුලන් මේකින රෝභ දේශ මොහ කෙලස් ධර්මයන් සියුම් ලෙස පවතිනවා. එයා තුල පැවැත්මක් නිර්මාණය වෙනවා. එයාත් භවගාමී, තාම එයා පැවැත්ම තුල ඉන්නේ. එයා තාම පැවැත්මෙන් එතර වෙච්ච කෙනෙක් නෙමෙයි. රාත් වෙනකම් ඔය ප්‍රශ්නේ අපි තුල තියෙනවා නම්, රාතන් වහන්සේ වෙනකම්ම, රාත් මාර්ගයේ යනකම්ම අපි මේකේන සම්මා දිට්ඨියට අදාළ ධර්මය වඩන්නට ඕනේ. අපිට පේන හැම දෙයක් තුළම අපිට පේන්නේ නැති මිරිඟුවක් අපි වෙලාගෙන සිටිනවා. මීදුමක් අපිව වාගෙන සිටිනවා. ඒ මෝහය, ඒ මායාව ස්පර්ශ කළේ නැත්නම්, ඒක දැනගත්තේ නැත්නම්, අවබෝධ කරගෙන නිවැරදි කරේ නැත්නම්, කවදාවත් ඒකේන මාර්ගඵලය අපට ලැබෙන්නේ නැහැ. ඇයි පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූ ඊති කියන ඒ ධර්මයේ ගාථාව අපි අහලා නැද්ද? හැම කෙනාටම පේන්නේ, හැයෙන්නේ, දැනෙන්නේ, හැඟෙන්නේ, සිතෙන්නේ තම තමන්ගේ නැනනුවනට පමණ බව අපට තාම වැටහෙන්නේ නැද්ද? මේ තරම් දුර්වලද අපි මිනිසත් භවය තුළ? අපේ අඩුපාඩු අපි නිවැරදි කරගන්න මෙන්න මේ දුර්වලකම් අපි හදා ගන්නට ඕනේ. අපට පේන්නේ අපේ දැනුමට අනුව නම්, අපේ නුවණට අනුව නම්, ඒ කියන්නේ මේ පේන දේ සැබෑ එකක් නෙමෙයි, මේක මගේ දැනුමට සීමා වෙලා, මගේ අවබෝධයට සීමා වෙලා, මගේ ප්‍රඥාවට සීමා වෙලා, මේක තේරෙන්නේ නැත්තම් මෝහයට අවුලා ඉවරයි. දැනුම වැඩි වෙනකොට මේ පේන දේ තවත් වැඩිපුර පේන්න ගන්නවා, මේක වෙනස් වෙලා පේන්න ගන්නවා. එහෙනම් දැන් පේන දේ තව දවසක් දෙකක් යනකොට වෙනස් වෙන්න පුළුවන් කියන එක තමන්ට තේරෙන්නේ නැත්නම් මෝහයට තමන් කොටු වෙලා ඉවරයි, මෝහය තමන් අහුවෙලා ඉවරයි. හැම තැනම මේ මායාවයි, මේ මෝහයයි තිබෙනවා. ඒ හැම දෙයකම තමන් නිතරම අසු වෙනවා. ඒක තුල තමයි ජීවත් වෙන්නේ. මේ නිවැරදි කරගන්නට ඕන අඩුවක් මේක. එහෙනම් සම්මා දිට්ඨිය තුල අපි ජීවත් වෙන පරිසරයේ හැම දෙයක්ම දකිනකොට, ඒ හැම දෙයක් තුලින් අපි දකින්නේ අපේ කෙලෙස් නම්. ඒ හැම කෙලෙසයක් තුලම අපි මේ දකින දේ කෙලෙසයක් කියලා දකින්නේ නැත්නම්, ඒ දකින දේ අපේ දැනුමට සීමා වෙච්ච එකක් කියලා දකින්න නැත්නම්, හැම තැනම මෝහය, හැම තැනම මෝහයට අවුලා, මෝහය නිතරම අපිව වෙලාගෙන සිටිනවා. මෙන්න මේ අවබෝධයටපත් වෙන්නට ඕනේ. එහෙනම් අපි ජීවත් වෙන පරිසරය තුළ අපි දකින සෑම මායාවක්, මෝහයක් තුළම එකම ධර්මතාවයක් තියෙනවා. මොකද්ද? මේ පේන දේ සැබෑම දේ නෙමෙයි, මගේ දැනුමට, මගේ නුවණට සීමා වෙච්ච එකක් මේ පේන්නේ. හැම දෙයක්ම වෙනස් වෙන සුළුයි. මෙන්න මේක දකින්නට ඕනේ. දැනුම වැඩි වෙනකොට, අවබෝධය වැඩි වෙනකොට මේක වෙනස් වෙනවා. ඒක දකින්නට ඕනේ. මෙන්න මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩන මේ ලබාපු මිනිසත් භවයේ රාත්‍රලා පිරිනිවන් පානට උත්සාහ කරන ඒ භාවනා යෝගියා තවත් ශ්‍රේෂ්ඨ ධර්මයක් දකින්නට ඕනේ. ඒක තමයි මම දකින හැම තැනම මම දකින්නේ මගේ කෙලෙස් ටික. එනා මගේ කෙලෙස් නම් මම දකින්නේ රාත් වෙලා නැත්තම්, මන් තුල තියෙන්නේ කෙලෙස් නම් තාම පැවත්මක් නම්, ඒ හැම දෙයක් තුලින්ම මම දකින්නේ මගේ කෙලෙස් නම්. මෙන්න මේක දකින්නේ නැහැ කියලා කියන්නේ, එයා තාම මෝහය නෙමෙයිද වඩන්නේ. ගස්කොලන් දකින තාපසයාට ඒකේ එවන පේනවා නම්, ඒකේ ඖෂධීය ගුණේ පේනවා නම්, ඒකේ තියෙන ලක්ෂණ පේනවා නම්, වටිනාකම පේනවා නම්, ඒකේ පැවත්ම පේනවා නම්, මේ කියන්නේ හැමතැනම යා මෝහයට අවු වෙනවා නේද? එක තාපසේ කිටියා, එයා ගී කාලේ හොඳට ඖෂධ වේදියා හදාරප කෙනෙක්. එයා දකින දකින හැම ගාකින් කොළකින්ම එයා ඖෂධ ගුණමයි දකින්නේ. මේ ගස මේ වගේ ඖෂධයකින් යුක්තයි, මේකේ පොතු හොඳයි, කොළ හොඳයි, මල් හොඳයි කියලා හැමදාම ඒ අවබෝධයෙන් දකිනවා හැම ගාක් කොළක්ම. එයාගේ ගුරුවරයා එක දවසක් ආනවා, අනේ පින්වත් ස්වාමිනි, දැන් මේවා පිළිකාවට හොඳයි නේද? එහෙමයි පින්වත් ස්වාමිනි, මේකේ කොළ හොඳයි, හොඳයි, මේකේ කටු තියෙනවා, මේ කටු තියෙන මේ කොළ ටිකත් එක්ක මේක තඹලා බිව්වාම පිළිකාවට හොඳයි. එතකොට ඒ ශාස්ත්‍රවංශය ආනවා, අපි ළඟ දැන් 300ක් විතර ඉන්නවා, පල්ලෙහා ඉඳලා කන්ද මුදුන වෙනකම්ම 300ක් විතර ඉන්නා, පිළිකාවේ පෙළෙන කට්ටිය කීයක් ඉන්නවද? අනේ ස්වාමිනේ, එක්කෙනෙක්වත් නැහනේ. එහෙනම් මේ බේත්තු වෙලා විඩාවටපත් වෙන කාලේ අපරාධ නෙමෙයිද? එතකොට යා සමාව ගන්නවා වැඳලා, අනේ පින්වත් ස්වාමිනේ, නැති ලෙඩේකටයි මම බේත්තු වෙලා තියෙන්නේ, නැති ලෙඩෙකුටයි මම බේත් අදලා තියෙන්නේ. අර කිසිම කෙනෙක් නැතුව තේ කඩයක් දාලා තේවක් කරනවා වගේ වැඩක්. බොණ්ඩ කෙනෙකුත් නැහැ, එන කෙනෙකුත් නැහැ, යන කෙනෙකුත් නැහැ. හැබැයි නිකන් තේවක් කරලා බලාගෙන ඉන්නවා. අන්තිමට එයාට මේ තේ ටික බොණ්ඩ වෙන්නේ නැද්ද? නැවතේ ආචාර්යවරයා නානවා, පින්වත් ස්වාමිනී, මේක කිව්වා නේද, කුෂ්ඨවලට හොඳයි, දදවලට හොඳයි, ඔරිවලට හොඳයි, මේක පොතු තම්බල නැවාම, කොළ තම්බල කාතියලා හඹරලා මේක හැංගේ ගෑවාම කුෂ්ඨ දද හැදෙන්නේ නැහැ කියලා. එහෙමයි ස්වාමිනී. එහෙනම් අපේ 300ක් විතර ඒ ඉන්න තපස්වරුන්ගෙන් ඔරි දද තියෙන කුෂ්ඨ තියෙන කට්ටිය කී දෙනෙක් ඉන්නවද? අනේ පින්වත් ස්වාමිනී, ශරීර සෞඛ්‍යයෙන් ගොඩාක් නිරෝගිමත් එක්කෙනෙක්වත් නැහනේ. එහෙනම් කුෂ්ඨ රෝගිය නැත්තම් හොරිදද රෝගියෝ නැත්තම් නැති රෝගියට බේත් හදන කාලේ අපරාධ නෙමෙයිද? එතකොටත් ඇඳලා සමාව ගන්නවා. අනේ පින්වත් ස්වාමිනී මට වැරදුනා. එහෙනම් අපි මේ ලෝකේ හැමදාම මේ වඩන්නේ මුලාවක් නෙමෙයිද? අනාගතේ උණ හැදෙයි කියලා උණට පෙතිපේ බේත් අරගෙන තියාගන්නේ නැද්ද? අනාගතේ අන්දිකක්කුම් අර උණ තුණටි එකක්කුම් අනාගතේ බෙල්ල එකක්කුම් කකුල් එකක්කුම් කියලා අනාගතේ කැක්කුමක් වේදනාවක් අටගනී කියලා ඒකට තෛලන් නඩත්තු කරන්නේ නැද්ද? බාම් වර්ග නඩත්තු කරන්නේ නැද්ද? නැති කැක්කුමටයි බේත් නඩත්තු කරන්නේ. අනාගතේ එම්බ්‍රිසාව හැදෙයි කියලා අනාගතේ නැති ලෙඩකට බේත් නඩත්තු කරන්නේ නැද්ද? අනාගතේ මේක අවශ්‍ය වෙයි, අනාගතේ මේක පීඨ වෙයි කියලා නැති ප්‍රශ්නයකට උත්තරයක් නඩත්තු කරන්නේ නැද්ද? ඇයි මේ තරම් නඩත්තුවට අපි කැමති වෙලා? ඇයි මේ තරම් පැවැත්මට අපි ඇබ්බැහි වෙලා? අපිත් අර මත්පැන් වලට ඇබ්බැහි වෙච්ච මිනිස්සෙක් වාගේ නේද? හැබැයි හැමදේම අත්තරපු තාපසේ තමයි අර මත්පැන් බීලා ඇබ්බැහි වෙච්ච මිනිස්යාටයි ඒ තාපසයට අතර කිසිම වෙනසක් නැහැ. ඒ මිනිස්යා නැති එකක් අදාගෙන ඉන්නවා. අපිත් නැති එකක් නෙමෙයිද නඩත්තු කරන්නේ? අපිත් ඒ වගේ මානසිකත්වයක් තමයි පසු වෙන්නේ. අපේ ජීවිතවල මේ වගේ අඩුපාඩු දුර්වලකම් අනන්ත අප්‍රමාණ පවතිනවා. මේ හැම දෙයක්ම තේරුම් අරගෙන ඒ අඩුපාඩු නිවැරදි කරන්නට ඕනේ. දකින් හැම දෙයක්ම මම දකින්නේ නිවැරදි දේ නෙමෙයි, අවසාන දේ නෙමෙයි. මම දකින්නේ මට තේරෙන ටික. මේකවත් තේරෙන්නේ නැත්තම් මුලාව ගැන ආයි මොන කතාද? දකින් හැමතැනම මම දකින්නේ මගේ කෙලෙස් ටික. මේකවත් තේරෙන්නේ නැත්නම් එයා තුල තියෙන මොන තපස්කමක්ද? එයා ගියට වඩා අන්තයි. එහෙනම් අපේ ජීවිතයේ මේ වගේ මෝහයයි මායාවයි අපි නඩත්තු කරනවා, මේක පෝෂණය කරනවා. දවස ගානේ මේවා නඩත්තුව තුල අපි සන්තෝෂ වෙනවා. මට මේම තේරෙනවා, මට මේම පේනවා, මම මේ වගේ දේවල් දැන් වටාගෙන ඉවරයි කියලා තව තවත් මෝහය පොලිහි කරන්නේ නැද්ද? අර බැංකුවේ දාපු මුදලට පොලියක් ඇදෙනවා, ඒ පොලියටත් පොලියක් ඇදෙනවා වගේ එකක් නෙමෙයිද? නිවැරදි දේ දැක්කේ නැහැ. මම මේක දැක්කයි කියලා මෝහයක් ඇදුවා. එහෙම දේවල් දැන් මට පේනවා, මට තේරෙනවා කියලා ඒ මෝහයටත් මෝහයක් ඇදෙනවා. ඒ කියන්නේ කවදාවත් නිවන් දකින්නේ නැහැ කියන එක ස්ථිර වෙලා නේද? මේ ලබාපු මිනිසත් භවයේ කවදාවත් රාහත් වෙන්නේ නැහැ කියන එක තමන් විසින් තමන්ම ස්ථිර කරගෙන නේද? එහෙනම් අපි කතා කරන හැම එකක්ම නිවැරදි දේ නෙමෙයි කතා කරන්නේ. හේතුව අපි rahat වෙලා නැහැ. එහෙනම් අපේ වචනවල අනන්ත අප්‍රමාණ දෝෂ තියෙනවා. ඒ නිසා තමයි තපස්වරුන්ට සීලයක් දෙනවා, නිස්සබ්ද සීලය. මොකද්ද? වචන අඩුවෙන් කතා කරන්න, වැඩියෙන් හිතන්න. කට ඇත්තේ නම ගොළුවෙක් මෙන්ද, ඇස් ඇත්තේ නම තන්දෙක් මෙන්ද, කන් ඇසෙනවා නමුත් බීරෙක් මෙන්ද, අතපය තියෙන නමුත් අබ්බගාතයෙක් මෙන්ද ඉන්න කියලා භාග්‍යතුන් වහන්සේ කමඨාන දේශනා කරන්නේ මේ ප්‍රශ්නෙට උත්තරයක් වශයෙන් තමයි. ඇයි අපි කට ඇරියාම ගිරව්වාගේ තියෙන දේවල්, නැති දේවල්, ඕන දේවල්, එපා දේවල්, ගී කාලේ කරපු කෙරුවාවල් ඔක්කොම පාරට්ටු කරන්නේ නැද්ද? අමුදාවේ ඉඳලා මාන වුණාම එයාගේ සම්පූර්ණ කටපුරාම තියෙන්නේ මේයුම් වලට ගියේවයි, බිම දිගේ බඩගාගෙන ගියේවයි, උණ්ඩ වලට බේරිච්ච දේවලුයි නෙමෙයිද? හැබැයි මේක තුළින් එයාගේ ద్వේෂය වැඩි වෙනවා. මේක තුළින් එයාගේ ඒ ගිහි ජීවිතේ නඩත්තු වෙනවා. පැවිදි ජීවිතයට වඩා පැවිදිකම එයා ගත කරන්නේ ගිහි ජීවිතයක්. මෙන්න මේ ටිකවත් තේරෙන්නේ නැත්නම් දැන් එයා මුලාව නෙමෙයිද පෝෂණය කරන්නේ? ගොවිතැන් කරපු කට්ටිය මාන වුණාන් පස්සේ දකින දකින තැන් වලට කියනවා, මෙතන නම් මඤ්ඤොක්ක දණු ටිකක් හිටවන්න හොඳයි, අයි මෙතන හොඳට අල එරෙනවා. දැන් එයත් එරිලා තමයි අලයක් වාගේ සසරට. එයාවත් මඤ්ඤොක්ක දණ්ඩක් වාගේ සසරට ඉර කරලා තියෙන්නේ. එයාගේ තල එරෙනවා. ඒ අල වලින් හම්බෙන්නේ මඤ්ඤොක්කල නෙමෙයි, ජාති ජරා භව දුක්ක දෝමනස්ස කියන අල ටික එයාට හම්බෙනවා. දැන් එයාත් මඤ්ඤොක්ක දණ්ඩක් වෙලා තමයි. තවත් අපස්වරු දැක්කාම කියනවා, අනේ මේ එලේනම් නියමටම තියෙනවා, මේකට පැණිකොමඩු ටිකක් හිටෙව්වා නම් නියමට හැදෙනවා. ඇයි පෝර පස? දැන් එයා පැණිකොමඩු වෙලක් වාගේ මේ සසරට ඇතිලා නෙමෙයිද, මේ සසරට එයා බැඳිලා නෙමෙයිද, එයක් වෙලක් වෙලා තමයි පැවත්මට. එහෙනම් මේ ලෝකේ සෑම කෙනාම තමන්ගේ ගී ගෙවල් වල කරපු දේවල්, කියපු දේවල් හැම දෙයක්ම ජානවල පැවතිලා ඒ හැම දෙයක්ම නැවත නැවත නිර්මාණය වෙනවා නම් ඒ හැම තුල දෙයක් තුළින්ම මෝහයක් අපි නඩත්තු කරනවා, මෝහය පෝෂණය කරනවා. ඇයි තපස්වරු වෙලා නිවනට වැඩ කරන්නේ නැතුව තමන් තුළ තියෙන මෝහය නඩත්තු කරන්නේ? සමහර අය ජීවිත කාලෙම පෙදරේරු වැඩ කරලා හොඳට ඒ ගොඩනැගිලි අදලා කොච්චර කල්පනාවද කියලා කිව්වත් එයා දකින්න අමතනම ගොඩනැගිලි පේනවා. අනේ මෙතන මේම කුටියක් හදන්න හොඳයි. මෙතන අඩි 20ක පළල අඩි 60ක ශාලාවක් හදන්න හොඳයි. මේ හෙලේට කණු දෙකක් හිටවලා මේ ටිකල ශ්‍රබ් එකක් දැම්මොත් මෙතන මේ වගේ ගොඩනැගිල්ලක් හදන්න හොඳයි. මෙතන තපස් භාවනා ආසනයක් හදන්න හොඳයි කියලා දැන් මෙයාට මුළු සේනාසනය පුරාම ගොඩනැගිලි නෙමෙයිද පේන්නේ. එහෙනම් දැන් ඉන්නේ තාපසයෙක් නෙමෙයි, තාපසයාගේ වෙසින් සිවුර අඳගත් ගීයක් නඩත්තු වෙන්නේ. මෝහය පෝෂණය කරනවා. එයා තාම ගී ගෙදර පැවත්මක් නඩත්තු කරන්නේ. එයා තාම ගී ජීවිතයක් ගත කරන්නේ. එහෙනම් අපේ ජීවිතවල මේ වගේ දුර්වලකම් අනන්තයි අප්‍රමාණයි. මේවා හදන්න නැතුව කවදාවත් සෝවාන් වෙන්න බෑ. මේ අඩුපාඩු නිවැරදි කරන්න නැතුව රාහත් වෙලා පිරිනිවන් පාන්න බෑ. අපි තුල තාම නඩත්තුවක් තියෙනවා. තාම මෝහය නිර්මාණය වෙන ක්‍රමයක් තියෙනවා. අපි තාම මෝහය තුල පවතිනවා. එහෙනම් අපි තාම වඩන්නේ සම්මාව නෙමෙයි මිත්‍යාව. ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන්න තමයි අපි ශාසනයට පැමිණියේ. උපාසක උපාසික වෙලා පන්සිල් ගෙන මේ මාවතට පිවිසියේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩන්න. හැබැයි දැන් අකමැත්තෙන් උනා නොදැනුවත් උනා දැන් වඩන්නේ අනාර්ය අෂ්ටාංගික මාර්ගය. අනාර්ය තුල වැඩෙන්නේ තව තවත් කෙලෙස්. ඒ නිසා ජාති ජරා භව ඇදෙනවා. මේ විශ්වය හැමතැනම ඉපදෙනවා, හැමතැනම කසාද බඳිනවා, හැමතැනම දුක් විඳිනවා. ඉපදිලා පැවතිලා වයසට ගිහිල්ලා ලෙඩ වෙලා මැරෙනවා. මෙන්න මේ කියන පැවැත්මේ ජීවිත කාලයේ භුක්තිය උරුමකාරකම ඒ කියන උරුමය අපට හිමි වෙනවා. එහෙනම් අපේ ජීවිතයේ මේ වගේ දුර්වලකම් තියෙනවා නම්, මේ වගේ මුලා වෙච්ච තැන් තියෙනවා නම්, ඒ හැම දෙයක්ම වඩන්නට ඕනේ, හැම දෙයක්ම නිවැරදි කරන්නට ඕනේ. එක ගෝලයක් ඇවිල්ලා සෙම්බුදුරේට කියනවා, අනේ පින්වත් ස්වාමිනී, ඒකින ධර්මය මම ප්‍රත්‍යක්ෂ කළා. ඊයේ රාත්‍රියේ මට අවබෝධයක් ආවා. මට තේරෙනවා මමත් බුදුරේක්ුණා කියලා. එතකොට ඒ බුදුවරයාට හරි සන්තෝසයි. මගේ ශ්‍රාවකයාත් ශාස්ත්‍රු වහන්සේ කෙනෙක්ුණා. එයාත් සෙම්බුදුරේක්ුණා. කියමුකෝ බලන්නේ ධර්මයේ කියලා බිම පත්කඩේ එලලා ඒ සෙම්බුදුවරයා බිම වාඩි වෙලා ඒ ශ්‍රාවකයාට ධර්මාසනය දුන්නා. ඒ ධර්මාසනයේ වාඩි වෙලා එයා දේශනා කරන්න පටන් ගත්තා. එයා කියනවා, පින්වත් ස්වාමීනි, ඊයේ රාත්‍රියේ මට මේම දෙයක් වැටුණා. ඊයේ රාත්‍රියේක මම ප්‍රත්‍යක්ෂ කළා. එතකොට මට තේරෙනවා මේ ලෝකයේ හැම දෙයක්ම බොරුවක්, හැම දෙයක්ම මායාවක්, හැම තැනම මුලාවක්. මේ මුලාවට අපි අහුවෙනවා. ඒ අහුවෙන එකෙන් බේරෙන්න ඕනේ. හැම තැනම සිත රැවටෙනවා. ඒ රැවටිල්ලෙන් අපි නිදහස් වෙන්නට ඕනේ. මෙන්න මේ ධර්මයේ ප්‍රත්‍යක්ෂ කළා කිව්වාම පල්ලෙයා වාඩි වෙලා ඉන්න සෙම්බුදුරයාට ඉනා ගියා. එතකොට භාවනා ආසනයේ ඉන්න ඒ තාපසයා ඒ භාවනාවේ ඒ කියන කතන්දරේ නවත්තලා එයා ආනා, පින්වත් ස්වාමිනී, සිනාවට හේතුව මොකද්ද? ඒක පල්ලෙයා ඉඳලා කියන්න බෑ, උඩට ඇවිල්ලා කියන්න ඕනේ කියලා ගෝලයා ධර්මාසනෙන් පල්ලෙයාට අරගෙන නැවත ආසනේ වාඩි වෙලා කියනවා, මට මේක තේරුණා කියලා කියන්නේ. මට තේරුණා කියන්නේ තාම කෙනෙක් ඉඳලායි මේක තේරුම් ගත්තේ. ඒකේ නා Taman නෙමෙයි, ඒක වේට් වැටුන් නැද්ද කියලා ඇහුවා. මෙයාට තේරුණා මෙතන මෝහයක් වැඩිලා තියෙන්නේ. මට මේක ප්‍රත්‍යක්ෂ වුණා, මම මේක වඩ ඉවරයි කියලා තේරුණා නේද? වඩලා ඉවර නම් ඒක Tamanට තේරෙන්නේ නෑ, නිමාවක් විතරයි තියෙන්නේ. එහෙනම් මට මේක තේරුණා, මට මේක වැඩුණා. ඒ සන්තෝෂය තුල ඒ සන්තෝෂ වෙන කෙනා කවුද කියලා තේරුන්නේ නැද්ද? ඒ සන්තෝෂ වෙන කෙනා තාම අඳුනගත්තේ නැහැ නේද? ඒ කියන්නේ ටිකයි තේරිලා තියෙන්නේ, තව තේරෙන්න ගොඩාක් තියෙනවා කියනකොට තමයි ඒ ගෝලයාට තේරුනේ අනන්ත අප්‍රමාණ මේ අවබෝධ තුල පවා මෝහය තිබිලා, මාන්නය තිබිලා, මේ තුල තුඩඟුවක් තිබිලා, ආහංකාරයක් තිබිලා, මේ තුල තවත්මක් තිබිලා, හත්තට වතාවක් නැවත නැවත වැන්දා, අනේ ස්වාමිනි, ඔබ වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වය දැනීමට තේරුනේ. මේ වගේ කල්යාණ මිත්‍ර ඇසුර දැනීමට වටිනාකම දැනෙන්නේ. මේ තරම් මුලා වෙලා, මේ තරම් මෝහිතපත් වෙලා, ඔබ වහන්සේට මේ ධර්ම කාරණා කියලා මම ගිහිල්ලා සේනාසනයක් අදලා ගෝලියෝ හදන්නයි මං අදහස් කරගෙන හිටියේ. ඒත් මං වඩලා ඉවරයි, මට තේරිලා ඉවරයි කියලා මං ඉතාලි හිටියේ. දැන් තමයි තේරුනේ මට මේ හැම තැනම වැරදිලා, මං මොකවත් වඩලා නැහැ. අනේ ස්වාමිනි, මං හරියට වැඩුවා, හරියට ප්‍රත්‍යක්ෂ කළා. මේ කියන ධර්මයටම මම සමවැදුනා, ධර්මයේ බවටම මම පත් උනායි කියලා ඔබ වහන්සේ අනුකම්පාවෙන් කවදද ඒක තේරුම් අරගෙන කියන්නේ? එදාටයි මම ඔබ වහන්සේගේ අවසරය ඇතුව යන්නේ. එතකම් මම කොච්චර යන්න ඇදුවත් අනේ ස්වාමිනි මාව ගාලා ගස් බඳලා තියාගන්න, මගේ මෝඩකමට මට යන්න දෙන්න එපා, මගේ මාන්නයට පලා යන්න දෙන්න එපා, එහෙම පලා යනවා නම් මගේ කකුලක් කඩන්න ඔබ වහන්සේට අවසර දෙනවා. අනේ ස්වාමිනි මම ඔබ වහන්සේගෙන් ඈත් වෙන්න යනවා නම් මට කන්න බොන්න නැතුව වතුර නැතුව මේ ගස් ගල් වල බැඳලා තියන්න අවසර දෙනවා. හේතුව මගේ උම්මත්තක ස්වභාවය නිසා ඒ වගේ පැනලා යන්න ඉඩ තියෙනවා, ඒ වගේ ඔබ වහන්සේගෙන් ඈත් වෙන්න ඉඩ තියෙනවා. මම නොදැනුවත් මේ තරම් මුලාව තියෙනවා නම් තේරෙන්නේ නැති මුලාව මගේ තරම් මොන තරම් තියෙනවද? එහෙනම් ස්වාමිනි මට අනුකම්පා කරලා මගේ අඩුපාඩු හදන්න මට උදව් කරන්න කියනකොටම ඒ ගුරුවරයා කියනවා මේ අවබෝධය තුල 150 කැදිලා ඉවරයි, මේ නියතමානිකම තුල 150 කැදිලා ඉවරයි, මේ තින පෑදිලි ඒ දැකීම තුලින් ඒ සම්මා දිට්ඨිය තුලින් 150 ඇදිලා ඉවරයි, ඉතුරු 50 හදන්න මං උදව් කරන්න පොරොන්දු වෙනවායි කියලා ඒ තාපසයා ඒ සෙම්බුදුවරයා නැකිටලා කුටියට වැඩියා. අන්න බලන්න මේ වගේ තත්ත්වයක් නෙමෙයිද අපේ ජීවිතවල තියෙන්නේ. අනන්ත අප්‍රමාණ භාවනාවල අපි මේක දැක්කා, මේක වැඩුවා, මේක තේරුණා කියලා අර කියන අර ගෝලයාගේ මානසිකත්වය නෙමෙයිද අපට තියන්නේ. අපි ගෝලිය අදනවා, සේනාසන අදනවා, හැම තැනම බේස්වලවල් කප කප අත්තිවාරම් දානවා. හැබැයි අපිට අත්තිවාරමක් වැටෙනවා අපි දන්නේ. අපි අනුන්ගේ ඉඩම්වල බේස්වලවල් කපනවා, සසරට බේස්වලක් අපට කැපෙනවා අපි දන්නේ. මෙතනින් ලින්ට් එකක් දාන්න ඕනේ, මෙතනින් කණුවක් දාන්න ඕනේ, මෙතන වාලයක් ගන්න ඕනේ. හැබැයි මේ සංසාරේ නැවත නැවත ඉපදෙන්න අපට වාලයක් වැදෙනවා, අපට උළුස්සක් තියලා දොරක් දාලා සසරේ අපිව ලොක් කරනවා. අපිට ඒවා වැටෙන්නේ නැහැ. ඒ තරම් මෝහය අපිව වෙලාගෙන, මේ තරම් උම්මත්තක ස්වභාවයෙන් අපි මත් වෙලා, අපි තාම පුතුජන ස්වභාවයයි මේ නඩත්තු කරන්නේ, පුතුජන ලෝකයයි මේ පෝෂණය කරන්නේ. ඇයි මේ දුර්වලකම් අපට තේරෙන්නේ නැත්තේ? ඇයි මේ අඩුපාඩු අපට වැටෙන්නේ නැත්තේ? තථාගත ගෞතම සම්බා සම්බුද්ධ ශාසනයට පින් සිද්ධ වෙන්න, මේ ලබාපු මිනිසත් භවයේ rahat වෙලා පිරිනිවන් පාන්න, මේ අඩුපාඩු අදන්නට ඕනේ, මේ දුර්වලකම් නිවැරදි කරන්නට ඕනේ. මේ වගේ අපි නොදැනුවත්ව මෝහයක් වැඩෙනවා නම්, මේ වගේ දුර්වලකම් තාම අපි නඩත්තු කරනවා නම්, හැම දෙයක්ම නිවැරදි කරමු, හැම අඩුපාඩුවක්ම අදමු. අපට පෑ 24ක් වැඩි, ඇයි අඟුලිමාල 999ක් වඩල් මරලා මේ වගේ පුංචි විනාඩි 5ක දායක කාලයකින් rahat වෙන්න පුළුවන් නම් මේ තරම් රාත්මවි රාතෙක් වාගේ ඒ නැති ಗುಣධර්ම පෙන්න ඒ වගේ මෝහයෙන් ජීවත් වෙච්ච දාරුකිරියට විනාඩි 10න් 15න් මේක වඩාගෙන රාත් වෙන්න පුළුවන් නම් අපේ දාරුකිරියට වඩා දෙවෙනි නෑ, අඟුලිමාලට වඩා කිසිසේත්ම දෙවෙනි නෑ. අපට විනාඩි 5ක් ඇති රාත් වෙලා මේ සසරට සාදුකාර දෙන්න, මේ සංසාරයෙන් විමුක්තියටපත් වෙන්න. එහෙනම් මේ තප්පරේ ඉඳලා අඩුපාඩු හදමු, මේ මෝතේ ඉඳලා දුර්වලකම් නිවැරදි කරමු. හැම තැනම මෝහය අර පිඹුරාවාගේ අපි වෙලාගෙන ඉන්නවා, හැම තැනම මෝහයේ නිර්මාණය කරලා ඒ මෝහය අපි නඩත්තු කරමින් සිටිනවා. මේ දුර්වලකම් වලින් නිදහස් වෙලා දැන්වත් නිවැරදි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩමු. ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල වැඩෙන මෝහය සම්පූර්ණයෙන් 100% ඒක දැකලා නිරෝධ කරගනිමු. එහෙනම් මේ ලබාපු මිනිසත් භවයේ ඒකාන්ත වශයෙන්ම පිරිනිවන් පානවා. නැවත රාගය පිනවන්න අපි ඉපදෙන්නේ නැහැ. නැවත බඩුමුට්ටු සප සම්පත් එකතු කරන්න ලෝභය පිනවන්න ඉපදෙන්නේ නැහැ. නැවත සතුරුන්ගෙන් පරිගන්න දේශේ පිනවන්න අපි ඉපදෙන්නේ. හේතුව සංසාරයේ නැවත කවුරුත් අපිය දකින්නේ. අපි අපේ මිනිසත් භවයේ අවසාන මොහොතට පැමිණියා. අපි ලබාපු මිනිසත් භවයේ නිමාව දකින්න දැන් අපි වැඩ නිමා කරන තත්ත්වයටපත් උනා. එහෙනම් අපි හැමෝගෙම මේ ලබාපු මිනිසත් භවයේ අවසාන භවය, අවසාන මොහොත තථාගත සම්බුද්ධ ශාසනය තමයි. අපි හැමෝම පිරිනිවන් පාන ශාසනය. එහෙනම් අපි හැමෝම මේ මොහොතේ ඉඳලා මේ කමඨාන වඩමු. මේ මෝතේ ඉඳලා අපි තුල සංගවිච්ච අමස් මෝහයක්ම 100% දකිමු. ඒවා 100% දකිනකොටම නිරෝධ වෙනවා. ඒ හැම මෝහයක් මතම සිත පීචලා 100 පවත්තන කමඨාන වඩමු. එහෙනම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තුල සංගවිච්ච මෝහය නිරෝධ කරන කමඨාන වඩලා අපි ලබාපු මිනිසත් භවයේ තුල අපි තුල පවතින සෑම මෝහයක්ම 100% නිරෝධ කරලා සියලු දුර්වලකම් නිවැරදි කරලා අඩුපාඩු නිවැරදි කරලා ඒකාන්ත වශයෙන්ම මේ ලබාපු මිනිසත් භවයේ තුල rahat වෙලා පිරිනිවන් පාන්නට මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තුල සංගවිලා පවතින සංවර්ධන වර්ධනය වෙන පෝෂණය වෙන මේ මෝහය නිරෝධ කරලා මේ ලබාවු මිනිසත් භවයේ තුල ඒකාන්ත වශයෙන්ම පිරිණිවන් පාන්න මේ කමඨාන තුලින් ලබාගත් ආ දැනම අවබෝධය අපි සියලුම දෙනාගේ පිරිණිවීම පිණිසම හේතු වේවා වාසනාම වේවා කියලා සාදු කියන්න සියලු දෙනාටම තෙරුවන් සරණයි.